උතුරේ මහමැතිවරයා ඊයේ පෙරේදා ප්‍රකාශයක් කරා උතුරේ ඉන්න සියලුම හමුදා ඉවත් කරන්න ඕනේ. අපි දැක්කා ජනවාරි 8 වෙනිදාට ඉතෙල්ලා තියෙන්නේ දේශපාලන පක්ෂ රජයෙන් ඉන්නල තිබයි කියලා ඉල්ලීම් වල තිබිච්ච කරුණු එකින් එකින් තුවිතු වුණා. උතුරේ ආණ්ඩුකාරය ඉවත් කරා, හමුදා කඳුරු ඉවත් කරා, ඉඩම් ලබා දෙන්න කටයුතු කරා. අපි විශ්වාස කරනවා හෙට අනිද්ද වෙනකොට උතුරේ මහමැතිගේ ඉල්ලීමත් ඉතරන්න මේ ආණ්ඩුව කටයුතු කරයි කියන එක උතුරේ මහමැතිවරයා කර ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුව කිසිම ප්‍රකාශයක් නිකුත් කරන්නේ නැහැ. මේ ආණ්ඩුව අපි හිතන්නේ ඉන්දියාවට විතරයි ඉන්දියාව කියන විදිහට නටන ආණ්ඩුවක් කියලා. හැබැයි අද බලනකොට උතුර පළාත් සභාවේ මහමැතිවරයා කියන විදිහට නටන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා.